මේ අපි දැනගෙන හිටියා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සත පහකට විශ්වාස කරන්න බැරි නිවටෙක් කියන්නේ. බටහිර යටත් විජිතවාදී අධිරාජ්‍යවාදී ගැත්තෙක්. මේ ගැත්තාව පාවිච්චි කරනවා රනිල් වික්‍රමසිංහ විතරක් නෙමෙයි. ඉන්දියන් ඔත්තුසේවය, බ්‍රිතාන්‍ය ඔත්තුසේවය, තමුන්නාසේලා දන්නවද? අද එයාගේ උවමනාවට, මෛත්‍රීපාල සිරිසේනගේ උවමනාවට ජාතික නිදහස් සන්ධානයේ, එක්සත් නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ ඉන්නවා ඉන්දියා ඔත්තුකාරයෙක්. මම ඒ ලැයිස්තුවෙන් අස්වෙන්න ඒක ප්‍රධාන කාරණයක් වුණේ ඒක. මෛත්‍රීපාල සිරිසේනගේ නියෝජිතෙක් හැටියට. එහෙමයි යා වැඩ කරන්නේ.